අපසන්නේහි නාථසා සාසනේ සාදු සම්මතේ අමනුසේහි චන්දේහි සදා කිපි සකාරිදි පරිසානම් චක්කසන්නම් අහිංසාය ච ගුක්තිය යම් දේසේසි මහා වීරෝ පරිත්තම් තම් නාමහේ විපාසිසා චනමාතු චකු මන්තසා සිරිමතෝ සිසිසපි චනමාතු සබබුතාලු කම්බිනෝ වෙසබු සචනමාතු නතකසා තපස්සිනෝ නමතු කකු සන්දසා මරසිනා පමතිනෝ කෝනාගමනසා නමතු බ්‍රමනසා සුසීමතෝ කසපසා චනමාතු විපමුතසා සපදි අංගිරසසා නමතු සකියබුතසා සිරිමතෝ යෝ ඉමම් ධම්මං දේසේසි සබදුඛා පනුරනම් යේචාපි නිබුතා ලෝකේ යථා භූතං විපස්සිසුං තේසනා අපි සුනාථ මන්තා විත සාරදා හිතම් දේව මනුසානම් යම් නමස්සන්ති ගෝතමම් විජා චරණ සම්බන්නම් හන්තම් විත සාරදම් ඒතේ චඤේච සම්බුද්ධා අනේක සත කෝතියෝ සබ්බේ බුද්ධා සමා සම්මා සබ්බේ බුද්ධා මහිත්‍තිකා සබ්බේ දසබලූපේතා විසා රජේහු භාගදා සබ්බේ තේ පති ජානಂತಿ ආසබම් ථාන මුතමම් සිහානාදම් නදන්තේ තේ පරිසාසු විසරදා බ්‍රහ්මචක්කම් බවතෙන්ති ලෝකේ අපති වට්ටියම් උපේතා බුද්ධ ධම්මේහි අථාරසහි නායකා බටේන් සලකනු පේතා සීතලු ධ්‍යංචනාදරා ්‍යමපපාය සුපපා සබේතේ මුනි කුංචරා බුද්ධා සබඤුනෝ ඒතේ සබේඛිනා සවාසිනා මහාබබා මහතේසා මහාබිඤ්ඤා මහාබලා මහාකරුණීකාදීරා සබ්බේ සානං සුඛවහ දීපානාථා පතිථා චාතානාලේනා චබාලිනම් ගතිබන්දු මෙසා සාසරණා චහිතේ සිනෝ සදේවකස ලෝකස සබේ ඒතේ පරාජන තේසහම් සිරසා බාදේ වන්දාමි පුරිසු තමේ වචසා මනසා චේව වන්දාමි තේ තථාගතේ සයනේ ආසනේ ඨානේ ගමනේ චාපි සබදා සදා සුඛේන රකන්තු බුද්ධා සම්ති කරතු වම් තේහි ත්වම් රකිතෝ සන්තෝ මුතෝ සබ්බපයේහි ච සබ රෝගා විනිමුතෝ සබ සන්තා භවචිදෝ සබ්බ වේරමති කන්තෝ නිබුතෝ චතු වම් භව තේසං සච්චේන සීලේන කන්ති මෙත්තා බලේන ච තේපියම් හේනු රකන්තු අරෝහේන සුඛේන ච පුරතිමස් මෙබ්දි සභාගේ සන්ති භූතා මහිටිකා තේපි අමේනු රකන්තු අරෝගේන සුඛේන ච දකිනස් මෙබ්දි සභාගේ සන්ති දේවා මහිටිකා තේපි අමේනු රකන්තු අරෝගේන සුඛේන ච පච්චිමස් මෙබ්දි සභාගේ සන්ති නාගා මහිටිකා තේපි අමේනු රකන්තු අරෝගේන සුඛේන ච උතරස්මේම්දි සභාගේ සම්ති යඛා මහිත්‍තිකා තේපි අමේනු රක්ඛන්තු අරුවේන සුඛේන ච පුරතිමේන දතරතෝ දකිනේන විරුලකෝ පච්චිමේන විරූපකෝ කුවරෝ උතරම් දිසම් චතරෝ තේ මහරජා ලෝකපාලා යසසිනෝ තේපි අමේනු රක්ඛන්තු අරුවේන සුඛේන ච ආකාසත්තා ච බුම්මාථා දේවා නාගමිතිකා තේපි අමේනු රක්ඛන්තු අරුහේන සුඛේන ච ඉදිමන්තෝ ච යේ දේවා වසන්තා ඉදසාසනේ තේපි අමේනු රක්ඛන්තු අරුහේන සුඛේන ච සවිජියෝ විවසන්තු සෝකෝ රෝගෝ විනසතු මාතේ භවන්තං තාරාය සුඛී දීගායුකෝ භව අභිවාදන සීලසනි චංගුඨා වචාජිනෝ චත්තාරෝ ධම්ම වඩන්ති ආයු වනෝ සුඛම්බලං ආදානාති යසුතම් නිට්ඨිතම්